අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාතු සාතු සාතු. පින්වත් මෑණියන් වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ ධර්මයේ අහන්ට පැමිණ තිබෙනවා. ඔබ ධර්මයේ වෙනුවෙන් කරන කැපවීමේ වැඩිපුරම කැපවීම කරන්නේ මේ හවස් කාලේ. හවස් කාලේ අවරස්නේ වැඩි වෙනකොට ඇඟ ටිකක් තැඹිලා වගේ, ඒකත් මදිවට ආහාර ටිකක් කරන් බත් මතෙත් තෙවිලා නින්ද චුට්ටක් යාගෙන යනවා. දැන් ගෙදර ඉඳලා බණ ඇහුවනම් ওই වෙලාවට දහවතාවක්වත් ගිහිල්ලා මූණ හොදගෙන ඇවිල්ලා ඊළඟට ඒ අතරතුර එක්කෝ පස්සේ බලන්න පුළුවන් කියලා හරි නවත්තලා, එහෙම නැත්නම් අයිනකට වෙලා ඉඳගෙන බණ නමස්කාර වේවා කියලා බණ පටන් ගන්නවා. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියනකොට නැගිටිනවා. ඉතින් ඒ සාදුකාරය දීගෙනම නැගිටිනවා. ඒ නිසා ඊළඟට තමයි පුටුව කොහෝ ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන ෆෑන් එක ළඟටම අරගෙන තේකම් බිබී බණ අහනවා. ගෙදර හිටියනවා. මෙතන ඉඳලා එක තැන ඉඳගෙන දාඩිය වැක්කෙරෙද්දි නිදිමත කඩකඩා ධර්මය අහන්න ඕන. ඇත්තටම ගෙදර ඉඳලා බණ 100ක් ඇහුවට වැඩිය ළඟට පැමිණ අහන එක බණපදයෙන්, ළඟට පැමිණ අහන එක ධර්මදේශනාවෙන් කුසල් ගොඩාක් රැස් වෙනවා. ළඟට පැමිණ ධර්මයේ ඇසීම ඒසා විපාකයි. අපිට යම් කාලයක් වෙනවා ඇවිද කියා ගන්න බැරි, කොහෙටවත් යා ගන්න බැරි දවසක් වෙනකොට ඔන්න ටීවී එකකින් හරි රේඩියෝ එකකින් හරි බණ අහන එක කමක් නැහැ, යුතුයි. ඇවිද කියා ගන්න පුළුවන්කම තියෙද්දී තමන්ගේ පහසුව තකා එකතැන ගෙවල් වල ඉඳගෙන බණ අහන එකේ ළඟිට පැමිණ බණ අහනවා තරම් මහත්ඵල මහනිසංස නැහැ. මෙතන ඉඳලා නිදා ගන්න බෑ, කැමති තැනකට යන්න බෑ. දැන් ගෙදරින් බනහා ඉතින් කෝල් වෙනවා, ඒවත් උස්සනවා. එතකොට පැය භාගයක් බන ඉවර වෙලා. ඒ නිසා ඔබ සතුටු වෙන්න ළඟට පැමිණ ධර්මය අහන්නේ කී ආනිසංස වෙදී කියලා. ඉතින් අද හවස් කාලේ කියලා දෙන්නෙත් අපූරු ධම් පරයය. පින්වත්නි, සුපිරි චරිත හොයාගන්න නැති තරම් කාගේ කාගේ ජීවිතවල යම් යම් විදිහි වලින් වැරදි දෝෂ අඩුපාඩු සිද්ධ වෙලා. එතකොට උදේ කාලේ අපි ධර්ම දේශනාවක් ඉගෙන ගත්තා, සූත්‍ර දේශනාවක්, සාලීක සූත්‍රේ. දෙව්ලෝක උපදින්නත් බ්‍රහ්ම ලෝක උපදින්නත් අමා මහ නිවන පිණිසත් ධම්මචර්යාව සමචර්යාව වන කිව්වා. ඒ කියන්නේ දස කුසල පත වුණ. නිරේ දුගතියේ උපදින්නේ දස අකුසල පත නිසා, අධර්ම චර්යා විෂම චර්යාව නිසා. එතකොට ඒවා එකින් එක පානාතිපාත කියන්නේ කුමක්ද, අදින්නා දාන කියන්නේ මොකක්ද කියලා වචනෙන් වචනේ විස්තර කළා. ඔය ධර්මයේ අහගෙන යනකොට දැන්නේ මේ ධර්මයේ ඇහෙන්නේ ඒ විදිහට අහගෙන යනකොට පෙලංකයට අනේ මං අතින් මෙහෙම වැරදි වෙලා තියෙනවා කියලා අතීතේ තමන්ට ධර්මයේ නොලැබුණ යුගයේ කුසල් ගැන හිතේ පිහිටලා නැති කාලේ වෙච්ච වැරදි අඩුපාඩු මතක් වෙන්න ගන්නවා. සමහරවිට මේක හිතට දැනුනේ අදනම් මේ පව් කරන්න හොඳ නැහැ, මේක අපිට සුගතියටත් අන්තරායක් නිවනටත් අන්තරායක් කියලා තේරුණේ අදනම් සමහරට ඊයේ වෙන්න පුළුවන් වැරද්ද වෙලා තියෙන්නේ. නමුත් අද ධර්මීය ආනකොට අර වැරද්දක් වෙලා ඒක මතකයට එනවා. ගොඩාක් අයගේ ජීවිතේ පස්සට ඇදලා දාන එකක් තමයි වැරදි මතක් වෙන එක. ඉදුරු බින්වත්නි, මේ වැරදි මතක් වෙන එකට මොකද කරන්නේ? ඔබ අහලා නැද්ද? එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදෙට්ට වඩිද්දී එක කෙල්ලෙක් කැවුම් ගිරියක් පූජා කළා. නැන්දම් ඇවිල්ලා ඇහුව යේලිගෙන්, මේ කැවුම් ගිරියක් තිබ්බ නෑ බං, අනේ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා දුන්න කිව්වා. උන්දට හාමුදුරු පේන්නන්න බැරි චරිතයක්. එහෙනම් මේ ගෙදර ලොක්කි උඹ කියලා ළඟයි තිබ්බ මෝල්ගහින් දමල ගැහුවනේ. අර කෙල්ලගේ ඔළුව පැලුණා, ලෙඩ ඇඳට වැටුණා, කෙන්දිරි ගගා දවස් හත් දෙකක් ඉඳලා මැරුණා. හැම වෙලාවෙම කැවුම් මතක් වුණා. හැම වෙලාවෙම කැවුම් මතක් වුණා. පූජා කරපෙක දැන් තවුතිසාවී දිව්‍යාංගනාවක් අදටත් ඉන්නවා. එක කැවුමක් පූජා කළා. දැන් ඔයාලා කොච්චර කැවුම් පූජා කළ ඇතිද? නමුත් මූණ එල්ලිලා මූණ කැවුම් ගෙඩියෝ වගේ වෙලා. මතක තියාගන්න, පුංචි පිනක් කරලා හිත හිතා ඉඳලා දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි. පුංචි පවක් කරලා හිත හිතා හිටියොත් අපාය යනවා. මේක පුදුම වැඩක්. දැන් කොහොමද මේකෙන් ගැලවෙන්නේ? තවත් උදාහරණයක්. එක රෙදි මසන්නෙක් හිටියා. ඔහුට ආසාවක් උපන්නා, මම මගේ අතින්ම රෙද්දක් වියලා ඒකින් සිවුරක් හදලා සංඝයාට දෙන්න ඕන කියලා. ඔන්න රෙද්දක් කපු පුළුන් එකතු කරගෙන නූල් කඩලා, රෙද්දක් හදලා, කඩ කපලා, සිවුර මහලා, පඳු ගහලා, ලාස්සනට නවලා, සොඳුරු සිවුර මහා සංඝයා විසෙහි පූජා කළා. එකම එක සිවුරයි. සතුටුයි, පුදුම සන්තෝෂයක් හිතේ, ප්‍රීති. තේ සංඝයා දානි වර්ධනකට අර ඉස්සරහර ලස්සන සිවුර තියෙනවා. එතකොට මෙයාට හිතෙනවා මේ සොඳුරු සිවුර දැන් සංඝයා වහන්සේ නමක් පුරවගත්ත ගමන්ම කිලිටි වෙනවා. ඒ වගේ මම මේ සංඝයාට සිවුරක් පූජා කරලා පිරිසිදු කරගත්ත හිත රාග හිතක් ආවොත් කිලිටි වෙයි. ඒ නිසා මගේ හිත කිලිටි කරගන්න දෙන්නේ නැහැ කියලා හිතුවා. ඒ වෙලාවෙ හිතුවා මං දැන් දරුමල්ල ඉන්න තාත්තා කෙනෙක් මේ. මං අද ඉඳලා බිරිඳ ළඟට යන්නේ නැහැ. දැන් ගෙදර යනවා. ගිහලා උන වැඩ කටයුතු කරලා රෑ පැදුරක් කරන් වෙනම නිදා ගන්නවා. එයා පැදුර එළුවේ මං කසාවතක් පූජා කරපු කෙනෙක්. මගේ හිත ගොඩාක් පැහැදුනා කරපු පිනට මං තවත් කාන්තාවක් එක්ක ඉඳලා මගේ පින්සිත කිලිටි කරගන්නේ. ඉතින් පැදුර දැන් බිම එල්ලා නිදාගත්ත ගෑණි කිව්වා, මේ මොකද? ඇහුන්නේ නැහැ වගේ හිටියා. දුරුමේ ගෑණිකෙන් ඇනුම් පද අහන්නේ සිවුර පූජා කරගත්ත හිත රැකගන්න. දවස් හත් දෙකක් තුනක් යනකොට හම්මෝ මේ ගෑණි කියන ඒවා. ගොඩාක් නරක දේවල් කිව්වා. ඒ හැම එකක්ම ඉවසලා ඉන්නේ සිවුර පූජා කරපු පින්සිත කිලිටි කරගන්නෑ කිය. ඔහොම කාලයක් යනකොට ගෑණි කිව්වා, තෝ ඊට පස්සේ ගොඩාක් තෝ පිරිමියෙක්ද කියලා හොඳටම බැන්නා. බැන්ලා කිව්වා, තෝ හිතන්න එපා අපිට කවුරුත් නැහැ කියලා. අපිට ඕන තරම් වස්තු තියෙනවා, දරුවෝ දෙන්න තරම් මං යනවා කියලා මිනිහා දාලා ගෑණි ගියා. සිවුර පූජා කරපු එකේ විපින මේ ජීවිතේ විපාක දුන්නද නැද්ද? මේ ජීවිතේම විපාක දුන්නා. දැන් තනියෙන් උයා ගන්න ඕන. දුෂ්කරයිද පහසුයිද? එතකොට මතක් වෙන්නේ මොකද්ද? සිවුර. ලෙඩ වුණා, කාලයක් ගිහිල්ලා බෙහෙතක් ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. දුෂ්කරයිද පහසුයිද? මතක් වුණේ මොකද්ද? සිවුර. මං සිවුරක් පූජා කළා. ලෙඩ ඇඳට වැටුණා. එක විදිහට ඉඳලා හැරෙන්න බැරුව මල මුත්‍රා වුණා. ඇඟ කුණු වුණා, පණුව ගැහුවා, මැරුණා. මඬ ගොඩෙන් එළුමක් මතු වුණා වගේ තවුතිසාවේ පුදුණා. තවුතිසාවේ මෙහි ඒසි රූම් වල සිනා වෙලා මැරෙනවා, නිරේ උපදිනවා. කුණුගොඩේ මැරෙනකොට, පණුව ගහලා මැරෙනකොට මිනිස්සු කියන්නේ නැති කටවල තියෙනවනේ, අර ගෑණිට කරපු දේ අප්පා දැක්කනේ, මේ ජීවිතේ විපාක දුන්න හැටි කියලා මිනිස්සු කියන්නේ නැති. හැබැයි එක සිවුරක් පූජා කරලා ඔබ සිවුරු ඔබගේ ජීවිතේ කොච්චර අටපිරිකර පූජා කළා ඇසේද? ඒ චෛත්‍ය හදලා, බෝධි හදලා, බණ අහලා, අනිත්‍යයට උදව් කරලා, කුටි හදලා, ගොඩක් පින් ඔබට තියෙනවානේ. ඔබට නොතිබුණ එක සිවුරක් පූජා කරපු මනුස්සයෙකුට තිබ හැකියාව මොකද්ද? ඈ, පැහැදිලිවක් නෙවෙයි, සිහි කර කර හිටපු එක. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පින් සිහි වෙන්නේ නැහැ. හැබැයි නිතර නිතර මතක් වෙනවා මොකද්ද? වැරදිච්ච ඒවා. මගේ අතින් මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා නිතර නිතර තමන්ගෙන් වෙච්ච අඩුපාඩු මතක් වෙනවා. හොඳේව මතක් වෙන්නේ නැහැ. මේක මනුස්ස සංහතියට බලපෑපු මහා ශාපයක්. සංසාරයේ යන සත්වයාට ශාපයක්. නිවන් දකින්න කැමති කෙනාට ශාපයක් මේ වැරදි මතක් වෙන එක. පරණ දේවල් අමතක කරන්න බැරි වීම. හැබැයි මේ වැරද්ද හදාගත්තේ නැත්තම්, මේ පසුතැවිලි වෙන එක හදාගත්තේ නැත්තම්, වැරදි මතක් වෙන එක හදාගත්තේ නැත්තම්, මතක් වෙන්නේ රාගික දේවල් නම්, කාමයේ මුල් කරගෙන වැරදි කරපු ඒවා නම්, මැරුණාට පස්සේ යයි නාග ලෝකේ. දරණ වැල වෙලාගෙන ඒ මතින් පෙන ගොබේ පුප්පයි. තරහ යන දේවල් නම් මතක් වෙන්නේ, පිනාස්සෙන් කෝපේ නම් මතක් වෙන්නේ, කොච්චර පින් තිබ්බ කෙනෙකුරු වුණත්. දත් දෙක විලිස්සාගත්ත මහා රාක්ෂස යක්ෂ ජීවිතයක් ලැබෙයි. මේ පසුතැවීම ඒසා විපාකයි. පසුතැවෙන එක සෝග කරන එක. එනිසා සියල්ල දන්න සියල්ල දන්නාවෝ බුදුරජාණන් වහන්සේ වදාලා, සෝග කරන්නේ නැති එක යහපත උදා කරනවා. අසෝකං ඒතම් මංගල මුත්තම. සෝක කරන් දෙපා කිව්වා. ඒ නිසා දැන් ඊයේ වැරදුන එකට අද ඉඳලා සෝක නොකළ යුතුයි. ඒ නිසා තමයි වැරදි හදන. ඔයත් යුද්ධෙන් පැරදෙන තැනම්, යුද්ධෙන් පැරදෙන තැනම් මේ උදේ ඉඳලා ගිය පාර වැඩසටහනේ අපි භූමිය හදාගන්න කියලා කිව්වා. නිවන් දකින්න මොන යුද්ධේ හරි කරන්න පොලොවක් ඕන. ගිය පාර වැඩසටහනෙන් කිව්වේ භූමිය හදාගන්න. මේ පාර වැඩසටහනෙන් කිව්වේ ඔය භූමියේදී යුද්ධ කරද්දී පැරදෙන්නේ ඇයි? පැරදෙන පැති ටික හදාගන්න, වහගන්න. ඒ තමයි දස කුසල වලින් ශක්තිමත් වෙලා තියෙන්න ඕන. දැන් අද හවස් වරුවේ ඉගෙන ගන්නවා පසුතැවිලි වෙන්න හොඳ නෑ. කිසිම දෙයකින් පසුතැවිලි වෙන්න හොඳ නෑ. මොන පාපෙ කළත් පසුතැවිලි වෙන්න හොඳ නෑ. පසුතැවිලි වෙවි ඉන්නකොට, කරපු පව් සිහි කර කර ඉන්නකොට, සමහරට කරපු පාපෙට වැඩිය සිහි කරපු එක බලවත් වෙලා මැරිලා නිරේ උපදිනවා. සමහරට පසුතැවිල්ල කියන්නේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක්, අවුරුදු 20,000ක් සිල් රැක්ක ස්වාමීන් වහන්සේ පාරුවකින් එගොඩ වෙනකොට ගහක අත්තක් අල්ලගෙන ඒ අත්තේ කොලයක් කැඩිලා, ඒකෙන් හිතලා අයියෝ මගේ සිල් කැඩුනා කියලා හිත හිතා ඉඳලා උරු පාරුව පෙල්ලුනා. උන්වහන්සේ අපවත් වුණා. ඒ ගඟේම නාගෙක් වෙලා ඉපදුනා. ඒ රප්පත්තක නාගයා. අවුරුදු 20,000ක් සිල් රැකපු කෙනෙක් මෙතන ඉන්නවා නම් අවුරුදු 20ක් එක දිගට සිල් රැකපු කෙනෙක් ඉතාමත් සුළුයි. එක්කෙනෙක් දෙන්නෙක් ඇති. අවුරුදු 20ක් එකට දිගට සිල් සංගත් අය, අනිත් ඔක්කොම ඊයේ පෙරේද ඉඳලා සිල් ගත් අය. අවුරුදු 20,000ක් සිල් ගත්ත කෙනත් පසුතැවිල්ල නිසා නරක ලෝකයකට ගියා නම්, මේ අවුරුදු 60ම සිල් ගත්තත් පසුතැවෙන්නේ එක අත්හැර ගත්තේ නැත්නම් අනතුරක් තියෙනවා. අනතුරක් තියෙනවා. හරිම භයානකයි මේ වෙච්ච වැරදි ගැන හිත හිතා ඉන්න එක. පටස් ගාලා අමතක කරන්න ඕන. ආයෙ දවසක් අමතක කළා ඊළඟ දවසේ ආයෙ වැරද්ද කරනවා කියන එක නෙවෙයි. වෙච්ච වැරද්ද අමතක කළා ඉක්මනට කුසලෙ පිහිටන්න ඕන. ඒක ශාස්ත්‍රඥ xmlns ප්‍රශංසා කරනවා. දැන් ඒකට සාධක දැන් කියන්නයි මේ හදන්නේ. එහෙම කරලා ජයගත් අයගේ විස්තර ටිකක් කියන්න හදන්නේ. උදාහරණ දෙන්නේ, සාක්ෂි දෙන්නේ මේ අය කරගත්තා කියලා. බුද්ධ කාලේ වෙච්ච දෙයක් මේක. තරුණ කුමාරවරු 500ක් මහාන උනා. මහාන වෙලා උන්වහන්සේලා සීල් ගුණ දන් රැකගෙන ඉන්නකොට දවසක් රාත්‍රී කාලයේදී නරක සිතිවිලි එන්න පටන් ගත්තා හිතට. පින්වතුනි, බුද්ධ ශාසනය ගැන පැහැදිලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් සෙනෙහවන්තව සීල් රැකගෙන බණ දහම් ඉගෙන ගන්නගෙන යනකොට, හිත පහදවගෙන කෙලෙස් දුරු කර කර යනකොට, ඒ වාගේ සිල්වතුන්ගේ හිතට නමුත් කිරි හැලියකට කිරි භාජනයකට ගොම බින්දුවක් වැටුණා වගේ නරක සිතිවිලි උපදිනවා. උතුම් අයටත් උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ දිවසින් දැක්කා. හොඳට හිටපු උන්වහන්සේලා ටිකක් මේ ඉන්න දැන් ජරා සිතිවිලි ටිකක් හිතට ඇවිල්ලා. පින්වත් ආනන්ද මෙහෙන්ට ආනන්දයන් වහන්සේ දියා. ආනන්ද මේ විහිරේ ඉන්න සංඝයා රැස් කරගන්න ආනර වැත්තේ ඉන්න. සංඝයා රැස් කළා 500 නම්ම වහා සිවුරු පුරවාගෙන ගන්ධකුටි ඉස්සරහට වැදියා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. මේ දේශනාවේ නම පාණීය ජාතකය. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, කෙලෙස් කියන එක පුංචි කියලා, කෙලෙස් කියන ඒවා පුංචි කියලා ඒව හිත හිතා ඒකෙින් දෙපා. ගොඩාක් අනතුරුයි, භයානකයි කෙලෙස්, පුංචි කෙලෙස් වුණත් හිත හිතා ඉන්න එක. ඒ නිසා පින්වත් මහණෙනි, ක්ලේශය අත්හරින්න, ක්ලේශය අත්හැරලා සංවේගී උපද්දවගෙන දහම් මඟට ආයේ හිත ගන්න ඕන. ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් පින්වත් මහණෙනි කියලා, අතීතේ බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලේ බරණැස නුවර, මේක පින්වත්නි ඔබ හොයන ප්‍රශ්නයකට උත්තරයක් මේ තියෙන්නේ. දැන් ඇත්තටම අපි ගොඩාක් දුරට, මට අර දේශනා මාලා කරලා හුරු නෑ. ගොඩාක් ධර්ම දේශනා අපි කරන්න කැමති. වර්තමානයේ පවතින ගැටලුවලට භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාළසේක්ද? එදවිට බුද්ධ ශාසනයට පිවිසෙනවා. එදවිට දැන් මේ තියෙන ප්‍රශ්න තමයි වැරදි මතක් වෙන ඒවාගෙන. ඔන්න අතීතේ බ්‍රහ්මදත්ත රජුන් කාලේ එක්තරා මානවකයෙකු දෙන්නේ කේන් කොටනවා. පායන කාලේ ලබු කබල් දෙකකට වතුර ටිකක් අරගෙන ගිහිල්ලා හේන් කොටනවා. වතුර නැහැ. අර ගෙනිච්ච ලබු කබලෙන් වතුර ටිකක් බොනවා. දෙන්නගේ හැන්දෑ වෙනකල් ලබු කබල පරිස්සම් කරගන්නත් ඕන බොණ්ඩ වතුර ටික. එක්තරා මානවකෙක් හේන කබල වතුර ටිකක් බීලා එන්නම් කියලා ගිහිල්ලා අර ලබු කබල් දෙක එක ළඟනේ තියෙන්නේ. මගේ වතුර ටික ඉවර වෙයි කියලා මොකද කොලේ? ඈ? එහා පැත්තේ ලබු කබලේ වතුර ටික බිව්වා. ඊට පස්සේ දැන් ගානක් නොවෙන්න බිව්වා. අර උදේ කිවි අර තාත්තලගේ දෙට බෝතල් ගේනකොට පුතාලා නොදැනෙන්න පොඩ පොඩ ගන්නවා කියලා ඉස්කෝලේ යන ළමයි. තාත්තා බෝතල් දෙක තුන ගෙදර ගෙනල්ලා තිනකොට තාත්තට නොදැනෙන්න ඒ බෝතල් වලින් පොඩ පොඩ ගන්නවලු. එදවිට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත එකපවක්, හොරකම එකපවක්, තාත්තට කරපු වංචාව එකපවක්, මේ විදිහට අකුසල් පැටව ගන්නවා උණ පඳුරක් වගේ. මෙතනත් එහෙම එකක් වුණා. මෙතන උනේ දෙය තමයි, යාළුවාගේ ලබු කබලේ තියෙන වතුර ටික බිව්වා. වතුර ටික බීලා දැන් ඔන්න හේන් කොටලා හැන්දෑවේ නා කියාගෙන පැල් කෙටියට ගියා. පැල් කෙටියේ ඉඳලා කල්පනා කළා, අද මං දවස කොහොමද ගත කළේ, මගින් කාටවත් වැරද්දක් වුණාද කියලා මතක් කරනකොට ආන්න කිරි ටිකට මැස්සෙක් වැටෙනා වගේ වෙනමම පේනවා. මොකද්ද? ඈ? වතුර හොරකම් කරපු එක. මේ මානවකයා සංවේගයටපත් වුණා. කල්පනා කළා, මේ වාගේ පවුකන්නම් මං දිගින් දිගට ආය කළොත් නිරයෙන් තමයි නවතින්නේ, අපායෙන් තමයි නවතින්නේ. මේ වාගේ පව මගේ ජීවිතේට චී කියලා පිළිකුල් කළා. පිළිකුල් කරලා ඒ උපන් සංවේගයෙන් හොඳට හිත දැහැන්ගත කළා. විදර්ශනාව පහළ වුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ජීවිතේ තේරුම් ගත්තා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වුණා. පුදුමයි පින්වත්නි, ඔයාලට නම් කොහොමද දන්නේ, මට නම් මේ ඉස්සල්ලාම මේක කියවපු දවසේ පුදුම හිතුණා. මේ දවල් වතුර හොරකම් කරපු කෙනෙක්. දවල් වතුර හොරකම් කරපු කෙනෙක් මේ පිළිකුල් කළා පව. පසේ බුදු කෙනෙක් වුණා. දැන් වතුර හොරකම් කළා මං අද වතුර හොරකම් කළා කියලා ඒක හිත හිතා ඉදින් මැරුණා නම් කොහෙද උපදින්නේ? එක්කෝ නිරේ නැත්තම් උකුසෙක්වත් වෙලා උපදිනවා. පව පිළිකුල් කරලා යහපතට හිතට ගත්ත නිසා පසේ බුදු වුණා. පසේ බුදු වුණා. එහෙනම් යම්කිසි කෙනෙක් පව අමතක කරලා පව පිළිකුල් කරලා කුසලයට ආවොත් සෝවාන්වත් වෙන්න බැරිද? අඩුම තරමේ දෙව්ලෝකයටවත් පැනගන්න බැරිද? ඒකාන්තයෙන් පුළුවන්. හැකියාව තමයි පව පිළිකුල් කොට අමතක කරන එක, මානසිකාර නොකරන එක. ඊට පස්සේ දැන් පැල් ගෙඩියේ හඳ මණ්ඩල වගේ මුව මණ්ඩල. අනිත් යාළුව පැල් ගෙඩිය ඉඳලා කිව්වා, හඳ ඔයාගේ මූණ හරි ලස්සනයි. මොකද කියලා ඇහුවා. නිහඬව හිටියා. ඊට පස්සේ උදේ යන් හේන් කොටන්න කිව්වා. කිව්වා මොනිවරු හේන් කොටන්නේ. ඊට පස්සේ කෝ ඔබ මේ හරි අමුතු වෙනේ. පසේ බුදුරුව එහෙම තමයි කිව්වා. පසේ බුදුරු කියන්නේ කසාවක් දරාගත් උත්තමයෝනි කිව්වා. ඒ උත්තමයා මේ මෙහෙස පිරිමන්දිනකොටම කෙස් අතුරුදහන් වෙලා සිවුරු පිරිවිල පාත්‍රය අතට ආවා. ආකාශයට පැනගල ඉරිදිහින් ගන්ධමාන පර්වතයට වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේලාම වැඩ ඉන්න හිමාලයේ පර්වතය ගන්ධමාන පර්වතයට වැඩියා. ඊට පස්සේ අර මානවකයාට හිතාගන්න බෑ මොකද්ද මේ වුනේ කියලා. එයත් හේන් කොටලා දැන් වැඩන්නේ හේන් කරලා කියලා දවල් කාලේ වතුර ටිකක් නාලා ගමට යන්න ගියා. පුදුම සිද්ධි වෙන්නේ. ගමට යන්න හදනකොට මහන්සි අම්බලමක නැවතුණා. තරුණ යුවලා පාරේ යනවා. කෙල්ල ලස්සනයි. අර ලස්සන කෙල්ල දැක්ක ගමන් අම්බලමේ නැවතිලා හිටපු පොල්ලට හිතුණා මේ කෙල්ල නම් ලස්සනයි කියලා. ඊට පස්සේ කල්පනා වුණා මේ වගේ කෙල්ලෙක් හිටියා නම් මට කියලා. අර ස්ත්‍රිය අත්පත් කර ගැනීම සහ ඒ ස්ත්‍රිය සම්බන්ධව කාම නිශ්චිත හැඟීම් පහළ වුණා. විමසෝ. එතකොටම ටිකක් වෙලා යනකොට ඉක්මනට කල්පනා කරලා බැලුවා, අම්මෝ සි ජරා සිතිවිල්ලක් කැවිල්ලද? මගේ හිතට ජරා සිතිවිල්ලක් කැවිල්ලනේ. මේ ජරා සිතිවිල්ල මං හිත හිතා හිටියොත් එහෙම දැන් මැරුණොත් නිරි උපදී. අම්මෝ මේවා හිතන්න හොඳ නෑ ජී කියලා පිළිකුල් කරලා හිත සංවේග වුණා. හිතට එකපාරම සමාධි අරමුණු ගෝචර වුණා, විදර්ශනාව ගෝචර වුණා, පසේ බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේත් ඉරිදීන් එඩියා. අනේ ආශ්චර්යයි මේ හිතේ තියෙන මේ කෙලෙස් යුද්ධය සහ හිත හසුරුවන විදිය. මේක අද්භූත ක්‍රීඩාවක්. හිත හදාගන්න විදිය. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ හෝරාවකට කලින් ගෑණියෙක් ගැන, අනුන්ට අයිති ගෑණියෙක් ගැන ජරා හිතවිලි හිත හිත හිටපු කෙනෙක්. එහෙම මුල් කරගෙන විදර්ශනාව වැඩුවනේ. මේකනේ පුදුමේ. මේකනේ පුදුමේ. හිතා ගන්න බෑ මේ ලෝකේ. ඔන්න ඔය අතරේ ගංවැසිය දෙන්නේ තාත්තයි පුතයි කැලේ යනවා. ඒ කැලේ හොරු ඉන්නවා. මිනිස්සු දෙන්නේ ගියොත් තාත්තයි පුතයි නම් තාත්ත නවත්තාගෙන පුතා ගමට යවනවා ගිල්ල වස්තු ඇරංගවලින් තාත්ත ඕනිනම්. ගුරුවරයේ ශිෂ්‍යයෙහි ගියොත්තේම ගුරුවරය නවත්තාගෙන ශිෂ්‍යය යවනවා ගුරුවරය ඕනිනම් ධනි ඇරංගවලින්. සහෝදරයෝ දෙන්නේ ගියොත්තේම වැඩිමල් කෙනා තියාගෙන බාල කෙනා යවන බාල කෙනා තියාගෙන වැඩමල් කෙනා යවනවා වස්තුව හොයාගෙන වරින් මේක බේරා ගන්න ඕනේ නා. අර තාත්තයි පුතයි ওই කැලේට ගොඩ වුණා. ගොඩ වෙලා කිව්වා මේ කැලේ මෙහෙම ඉන්නවා හොරු. ඒ නිසා අපි බැරි වෙලා ආවත් අහු වුණොත් එහෙම උඹ කියාපන් අඳුරන්නේ නැහැ කියලා. ඕන දැන් කැලේට ඇතුල් වුණා. හොරු ටික වටකලා. ජීපියවද බිකවද කියලා. ඊට පස්සේ කවන්නේ කවදාවත් නම් දැකලා නැහැ. මොකද්ද කිව්වේ දැන්? බොරුවක්. පචයක් හැලුවා. ඕන දෙකක් කනට දීලා ඵලයෝ කියලා පෙන්නුවා දැන් දෙන්න. ආවා. පුතා කැලෙන් එළියට ඇවිල්ලා මහන්සියට නිදා ගන්න ගිහිල්ලා බැලුවා මගෙන් වෙලා තියෙන වැරදි මොනවද? අද දවස කොහොමද ගත වුනේ කියලා. පේන වෙනම බොරුවක් කියපු එක. අම්මෝ මෙහෙම බොරු කියලා නම් අපායේ තමයි ඉපදෙන්න වෙන්නේ. නිරේ තමයි ඉපදෙන්න වෙන්නේ. හොඳක් නම් වෙන්නේ මේ විදිහට පව කරන්න ගියොත් කියලා. චී කියලා පව පිළිකුල්ලෝනා. අවංකව මෙන්න ඕන චී කියන එක. අප්පිරියාව පිළිකුල් බව අවංක වෙන්න ඕන. එපා වෙන එක. ඊට පස්සේ එයාගේ හිතත් සමාධිමත් වුණා. විදර්ශනාවට නැමුණා. ඔහුද පසේ බුදු වුණා. අපූරුයි. අපූරුයි. ඉතින් ඒ නිසා ඊට පස්සේ ඔන්න එක ගමක ගම් මුලාඳෑනියෙක් ඉන්නවා. ගමේ මිනිස්සු යාග හෝම කාලයක් ආවා. ඒ යාග හෝම කාලේ ගමේ මිනිස්සු ඇවිල්ලා ගම් ප්‍රධානියාගෙන් ඇහුවා අපි යාග හෝම කරන්න. උඹලා කලින් කරපු විදිහට කරපල්ලා කිව්වා. හම්මේ සන්තු මෙරුවා මෙරිල්ලක් හවස් කාලේ ගම් ප්‍රධානියා අර යාග හෝම භූමියට යනකොට සත්තු ගොඩාක් මරලා. ඔහුට හිතුණා අයියෝ මගේ වචනේ නිසා තමයි මෙච්චර ගොඩක් මැරුනේ. දැන් මියා ප්‍රාණඝාතයට සම්බන්ධයිනේ. ඒ නිසා අයියෝ මේ මගේ වචනේ නිසා මෙච්චර ගොඩක් මැරුනේ. චී මට නම් මේ පව් කන්දරාව එපා. මම නිරේ උපදී. ඉපදිලා මේ ඔක්කෝම කර්ම මට ගෙවන්න වෙයි. ආයමත් මේ පව් ජීවිත නම් මට එපා කියලා පව පිළිකුල් කළා. ඔහුගේ දහිත සමාධිමත් වුණා. ඔහුටද විදර්ශනාව පහළ වුණා. ඔහුද පසේ බුදු වුණා. ඔහු දාකාසින් ඒ උත්තමයා දාකාසින් නන්දමූල පර්වතයට වැදියා. තව තියෙනවා. ඔන්න ගම් ප්‍රධානියෙක් ඉන්නවා. ඒ ගමේ උත්සවයක් ආවා. ඒ කාලෙට බීලා නටනවා. ගම් ප්‍රධානියාගෙන් ඇහුවා අපි මේ කාලේ උත්සව සමරනවා. හොඳයි හොඳයි කලින් විදියට හොඳට උත්සව සමරපල්ලා කිව්වා. අගේට සමරන්න ඕන කිව්වා. මිනිස්සු බී ගත්තා. හැලිවලම් බිඳ ගත්තා. අතට අහුවෙන එකින් ගහගත්තා. අතපය කපා ගත්තා. හැලිවලම් බිඳගෙන අතපය කපාගෙන වැළපී වැළපී ඉන්න මිනිස්සු දැක්ක ගම් ප්‍රධානියා. ඔහුටද සිතුණා මම මේකට අවසර දුන්නේ නැත්තම් මෙහෙම එකක් නැහනේ. මේ සත්වය දුක් විඳින්නේ මං අවසර දුන්න නිසානේ. අම්මෝ මේ සුරාවට මං අවසර දීලා සුරාවට මේ අය පොළඹලා මං කරගත්ත පාපෙන් මං නිරේ උපදී. අපාය උපදී. චී කියලා පිළිකුල් කළා. මං කොහොම හරි මේකෙන් හදා ගන්න ඕන කියලා හිත හදාගත්තා. ඊට පස්සේ හිත සමාධිමත් වුණා. විදර්ශනාව පහළ වුණා. පසේ බුදු වුණා. දැන් පසේ බුදුරජාණන් වහන්සේලා කී නමක් ගැන කිව්වද? පස් නමක් ගැන කිව්වා. ඊට පස්සේ මෑත භාගයේ ඒ පස් නම්ම පිදු සිංහවදින්ට ගම්මානෙට ආවා. නගර ද්වාරෙන් පින්නපාත වඩින උට රටේ රජුරෝ සිරිමැඳුරු කෞරවේ ඉඳලා දැක්කා. ආරාධනා කළා ධර්මයේ මේ දානි වළඳන්න. පසී බුදුරජාණන් වහන්සේලා පස් නම්ම මේ දානි වළඳන්න වෙදියා. දානි පූජා කළා. වැඳ ලැහුවා. ඔබ වහන්සේලා පැවිදි වුණේ කොහොමද? ඇයි ඒ කාලෙට පැවිද්ද දුර්ලභයිනේ. පසී බුදුරුන්ගේ යුගේනේ. ඔබ වහන්සේලා පැවිදි වුණේ කොහොමද කියලා ඇහුවා. පළවෙනි පසේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහරජතුමනි, මම එකකු හා මිත්‍ර වෙමි. ඒ මම ඒ මිත්‍රයාගේ නුදුම් පැම් බිව්වෙමි. මා විසින් කරන ලද එම පාපය පසුව පිළිකුල් කෙලෙමි. නැවත පව් නොකරමි අදිෂ්ඨාන කර එම නිසා මම පැවිදි වූයෙමි. හොඳට මේ කරුණ ටික හිතර ගන්න. පවක් වුණා, ඒ පාපේ පිළිකුල් කළා, ආය මම කරන්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් උතුම් ජීවිතයකට ආවා. පසේ බුදුත් වුණා නම් මඟඵල ලබන්නට කොහොමටත් පුළුවන්. සුගති යෑම ගැන කවර කතාද? ඒ නිසා පව් පිළිකුල් කරලා නැවතේ නොකරමි කියලා හිතාගෙන හොඳ මාර්ගයට ආවොත් ඔහුට කලින් කරපු පාපේ ඉස්සරහට එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඔහු වැරද්දෙන් මිදීම එච්චර බලවත්. පැහැදිලි නේද? ඊට පස්සේ තියෙනවා අනිත් පසේ බුදුරජාණන් වහන්සේ වදාලා, අනෙකෙකුගේ බිරිඳ දැක ඇය කෙරෙහි මට ඇල්මක් උපනේ. මා විසින් කරන ලද ඒ පාපය පසුව පිළිකුල් කෙරෙමි. නැවත පව් නොකරමි අදිෂ්ඨාන කර එහෙන් මම පැවිදි වෙමි. ඇත්තරම මහාන වෙනවා නම් කොච්චර අරමුණුදනේ? කොච්චර අරමුණුද මහාන වෙනවා නම්? හැබැයි අද කාලේ මහාන වෙන්නේ නැත්තේ කට්ටිය අපේ අද කාලයට මෙහෙම නරක හිතවිලි සිතවිල්ලක්වත් එන්නේ නැතුව ඇති. ඔව් එන්නේ නැහැ. නරක දේවල් පාපී සිතවිලි එන්නේ නැහැ. ඒ නිසා ඒවා පිළිකුල් කළා අලුතෙන් මහාන වෙන්න දෙයක් නැහැ. කොච්චර හොඳද? තුන්වෙනි කෙනා කියනවා පසේ බුදුරජාණන් වහන්සේ, මහරජතුමනි, මගේ පියා වනෙහි සොරුන් අල්ලා ගත්තේය. ඔවුන් විසින් විමසන ලද මම දැන දැනම වෙනත් අයුරකින් ඔවුන්ට විස්තර කෙලිමි. මම විසින් කරන ලද ඒ පාපය පසුව පිළිකුල් කෙලිමි. නැවත පව් නොකරමි අදිෂ්ඨාන කර එහෙන් මම පැවිදි වෙමි. හතරවෙනි එකනා, සෝම යාගේ එළඹ සිටි කල්ලි පරපණ නැසීම කෙලිමු. මම ඔවුන් අනුදත් දෙමි. නැවත එම පව නොකරමි මම පැවිදි වූයෙමි. පස්වෙනි පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පළමු අප ගමෙහි රහමෙර මිහිරි පානයකයි පානය කරන්න වූවහුද බොහෝ වූ ඔවුන්ගේ අවැඩ පිණිස වූ මත්පැම් පානය කරවුව මම ඔවුන් අනුදත්තෙමි. නැවත එම පව නොකරමි මම පැවිදි වූයෙමි. මේ විදියට විස්තර කියලා උන්නාම්සෙල්ලා පාත්‍රයන් ආකාශින් ගියා. උන්නාම්සෙල්ලා වෙඩියට පස්සේ රජ්ජුරුවන්ට රජ්ජුරුවන්ට හිතුනා මෙහෙම දේවලුත් පිළිකුල් කරලා මහන වුණා නම් අන්තපුරයක් පිරිවරාගෙන නඩු හබවලට තීන්දු දීගෙන ඉන්න රජ්ජුරුවෝ කොච්චර පව් පිළිකුල් කරන්න ඕනිද කියලා කල්පනාවෙන් රජ්ජුරුවෝ මේ ඉන්නවා මාලිගාවට වෙලා. එන්නකොට රජතුමාගේ හිත ටික ටික ටික ටික මෙවලා සමාධිමත් වුණා, ධ්‍යාන ඇති වුණා. වෙනදා හවසට මහපිසෝගේ මාලිගාවට රජ්ජුරුව එනවා. අද රජ්ජුරුව නෑ, මා එන්නේ අද මහපිසෝ ළඟට එන්න දවස. අද එන්නේ නෑ මහපිසෝ. මොකද මේ අපේ රජ්ජුරුවන්ට වෙලා තියෙන කියලා බලන්න රජ්ජුරුවන්ගේ මාලිගාවට ආවා. එනකොට මහරජ්ජුරුව අර සමාධිය උපද්දවගෙනනේ. රජ්ජුරුව කී කී ඉන්නවා, මම කාම සම්පත් සේවනය කරන්නේ ධ්‍යාන සුවේ වැනි වූ සැපතක් නොලදෙමි. දුගඳ වූ පසමිතුරන් නැමැති බොහෝ කටු ඇති මහත් වූ කාමයට නින්දා වේවා. කාමේ නැමැති හතුරන්ට නින්දා වේවා. කිකිය කී කියා ඉන්නවා. චී, මෙහෙව කාම ලෝකයක් නම් එපා. මේ කාම ලෝකෙට ආස නිසානේ මට ධ්‍යානය ලබන්න බැරි වුනේ, සමාධිය ලබන්න බැරි වුනේ. ඒ නිසා මේ කාමයට නින්දා වේවා කී කියා ඉන්නකොට බිසව එනවා. බිසව දැහුණා. බිසව දැක්ක දවල් කාලේ රජ්ජුරුවෝ පසේ බුදුරජාණන් වහන්සේලත් එක්ක අමුතු කතාවක ඉන්නවා. දෙමුත් රජ්ජුරුවෝ මොනවදෝ කියනවා. බිසව කල්පනා කළා රජ්ජුරුවන්ට කාම සැපේ ඇති කරවන්න ඕන හිතේ කියලා. කියනවා කාමයෝ සැප ඇත්තෝය, මහත් වූ ආස්වාද ඇත්තෝය, කාමයට වැඩි වූ සැපක් නොමැත. යමෙක් කාම සැප සේවනය කරද්ද ඔව්හු දෙව්ලොව උපදිත්. ඔන්න බවලතුන්ගේ බණ. ඉතින් බවලතුන්ගේ බණ දැක්කනේ, කාමී භුක්ති විඳොත් ඒ අය දිව්‍ය ලෝක ඉපදිනවා කියලා රජ්ජුරුවන් කියනවා. රජ්ජුරුවෝ කිව්වා ඒ මෝඩ ගෑණී තෝ විනාශ වෙන්න එපා කිව්වා. කාමී කොහෙද බං කිව්වා සැපක්. මේ හැම කාම සම්පත්තියක්ම අත්හැරලා යන්න වෙනවා, නැති වෙනවා. කාමය ස්වල්ප වූ ආස්වාද, ස්වල්පයයි ආස්වාදය. කාම සැපේ ස්වල්පයයි. මේ වින්ද මේ නෑ. කොච්චර තරුපයේ හෝටලෙකට ගිහිල්ලා කෑවත් මේ අඟල් හතරක් විතර තියෙන දිවෙන් යනකල් විතරයි ඔක්කොම. ඊට පස්සේ ගිහිල්ලා ඉක්මනට දොරවල් වහගෙන අර කාපු ටික කාටවත් නොපෙනෙන්න තමන්ගේ නහයත් වහගෙන බැහැර කරනවා. එතකොට කාටවත් පේන්න දෙන්නේ නැහැ කාම. ඊළඟට මේකප් කරගෙන මූණ පාට කරගෙන සුරංගනාවි වගේ පිරිස මැදට යනවා. උදේ වරුවද සුවසේ වාසය කරනවා. ටික ටික දාඩිය දාගෙන ඇඟ ගන්ධසාර වීගෙන එනවා. එතකොට ඉක්මනට පණිනවා. මට ගෙදර පොඩි වැඩි ටිකක් තියෙනවා කියලා පණිනවා. මේකප් ටික සෝදලා දැම්මට පස්සේ ආයෙත් අර හපේ මතු වෙනවා. හපේ මතු වෙනවා. කාමී ස්වල්ප ආස්වාදයේ තියෙන හීනයන් දැක්කා වගේ හීනකින් එක් වෙලා සොම්නසෙන් සිටිද්දී බොඳ වෙලා යයි ලෙස අවදි වී බලද්දී ඔබගේ සිත පිනවන යම් කාම සැපයක් තියෙනවද ඒ දෙස මොහොතක් මනසෙන් බලනකොට ඒ මොහොතේ විතරයි ආපහු පස්සේ ලොකු පසුතැවිල්ලක් ඉතුරු කරලා ගොඩාක් අනතුරු සිද්ධ වෙලා අද තරුණ ළමයි ගොඩාක් රස්සාවල් වලින් අයින් කරනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. ගොඩාක් කම්පැනි වලින් තරුණ ළමයි රස්සාවලින් අයින් කරනවා. ඒ ඇයි ළමයි එන්න පරක්කු ඊ රස්සාවට. ආවත් ගොඩාක් අය වැඩ කරද්දි නිින්ද යනවා. මක්නිසාදයක් රැයේ ඉලිවනතුරු ෆෝන් එකේ සිටීම. ෆෝන් එකේ වැඩිපුර ඉන්න අය හොයා ගන්න පුළුවන්. ඇස් දෙක කළුයි. ඇස් කළුයි. ගොඩාක් රැකියා ස්ථාන වලින් අයින් කරනවා. දෙයියනේ බොහොම අමාරුවෙන් හොයාගත්ත රස්සාව නැති වුණා. කාමේ නිසා පුංචි කෙල්ලෝ ඉහින් විනාශ වෙලා. කාමේ නිසා කොල්ලෝ ටික විනාශ වෙලා. කාමේ නිසා වයසක ඇත්තෝද විනාශ වෙලා. කාමේ නිසා කාමයන්ට වැඩි වූ දුකක් නැත. යමෙක් කාමයන් ඇසුරු කරද්ද ඔහු නිරේ උපදිත්. රෑ ඉලී වෙනකල් ඔය ගෑන දිහා පෝන්නලින් බල බලා ඉඳලා ඔය වෙලාවෙ මැරුණොත් කාම අරමුණු හිත හිතා ඉඳලා මැරුණොත් දෙවියන් බමුම් පවා වන්දනා කරනවා මේ සිවුරට. දෙමව්පියෝ පවා වන්දනා කරනවා මේ සිවුරට. රටක් ලෝකයක් වඳිනවා මේ සිවුරට. සිවුරක් ලබා ගන්න එක ලේසි නෑ. එච්චර උතුම් චීවරේ. එහෙව් චීවරයකට ආස කළා මැරිලා සිවුරේ කාවෙක් වුණාද නැද්ද? සිවුරට ආස කළා මැරිලා කාවෙක් වුණා නම් ෆෝන් එකට ආස කළා ඒ වගේ වීඩියෝ වලට ආස කළා මැරෙන අය කොහේනම් උපදීද? කොහේනම් උපදීද? මනාව මෝහත් කළ කඩුවද, මනාව පනපෝන ලද සිරියද, ආයුධයේද, හදවතේ පහර දෙන ලද්දේ යම්සේද, කාමයෝ ඊටත් වඩා අතිශයින් දුක් සහිත වේ. උලකින් පපුවට අනිනවට වැඩිය අපිව පෙළනවා මෙහි කාමය. පෙළනවා කාමය. කාමය කියන්නේ ස්ත්‍රී පුරුෂ එකතු වීමම නෙවෙයි. ඉඩකඩම් වල තියෙන ආසාව, දරුවන්ට තියෙන ආසාව, දරුවෝ මතක් වෙද්දී පපුව පිච්චෙන එක, ඉඩකඩම් මතක් වෙද්දී පිච්චෙන එක, තමන් හම්බ කරපු ධනෙ අනිත්‍යයෙන් විනාශ කළා කියලා සීකර කර ඉන්න එක, අපේ වස්තුව නැසුණා කියලා සීකරන එක, අපිට මේවාගේ අරුන් හදිහුණියන් කළා කියලා සීකරන එක, මේ ඔක්කොම කාමය නිසා. ඊට පස්සේ පුරුෂයෙකුගේ ප්‍රමාණයටත් වඩා වැඩි. දැන් බලන්නකෝ කාමය කියන එක පපුවට උලකින් අයින්වා වගේ සමාධිය උපද්දවගත්ත කෙනාට පේනවා. පළවෙනි ධ්‍යානයේ යම් කෙනෙක් උපද්දවගත්තොත් එයාට උලෙන් ඇන්න වගේ තමයි රාග අරමුණක් සීවෙන එක පේන්නේ. නමුත් ලෝක සත්වයාට නිතර රාග අරමුණු මේ එනවා ඒ අයට පේන්නේ නැහෙනේ. හේතුව එතනින් එහා විමුක්තියක් ලැබලා නැති නිසා. හොඳ රසට කෑමක් කන තා කාපු දවසට තමයි තේරෙන්නේ මීට කලින් කෑම රස නැහැ කියලා. ප්‍රණීත කෑමක් කාලා නැත්තම් නිරස කෑම කොහොමනම් හොයන්නද? තේරුණා නේද? ඊට පස්සේ දැන් සූත්‍රවලින් ධර්මයේ දේශනා කරන එක, බුද්ධ දේශනාවට මුල් තැන දීලා ධර්මයේ දේශනා කරන එක ලොකු ස්වාමීන් වහන්සේ තනියම ආරම්භ කරන තාක්කල් සූත්‍රවලින් බණ කියන්නේ හිතු හිතන ඉතන ඒවා කියනවා කියලා අපිට හිතුන්නේ නෑනේ. අපි කියන ඕන එකක් අහගෙන හිටියානේ. කියන ඕනම එකක් අහගෙන හිටියානේ අපි. ඊට පස්සේ මේක බුද්ධ ශාසනයට ගැළපෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. අපි දන්න සමහර පන්සල් වල කාවාරි හිටන් නටනවනේ, ගිනි පාගනවනේ, පොල් ගහනවනේ. එදුර අපිත් ඒව බලන්න ගියානේ, අපිත් ඒ ගිනි මැල මැදින් ගියානේ. උතුම් දෙයක් පහළ වෙනකල් නීච දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා කාමය කියන්නේ උලක්, ගිනි අඟුරු වලක් කියලා කාමෙන් නිදහස් වෙනකල් තේරෙන්නේ නැහැ. පුරුෂයෙකුගේ ප්‍රමාණයටත් වඩා වැඩි දැල්වෙන්නා වූ අඟුරු වලත් දවස පුරා ගිනි අඟල හී වැලත් යම්සේද කාමයේ ඊටත් වඩා අතිශයින් දුක් සහිතයි. මිනිසෙක් වැහෙන්න තරම් අඟුරු ගොඩකට දැම්මා, රත්තු යකඩ වැලකින් එතුවත් ඒව එච්චර පිච්චෙන්නේ නැහැ කියනවා. නමු කාමේ නිසා පිච්චෙනවා කියලා. පින්වත්නි, මෙතන ඉන්න තරුණ දරුවන්ට අනාගතය ආරංචි වෙයි. වයසකයිට නම් එච්චර ආයුෂ නැහැ ඔයාලට. තරුණ කට්ටිය ටික කාලයක් හිටියොත් මේ යන ක්‍රමයට ගියාට පස්සේ මේ යන විදිහට කාම ලෝකේ ගියොත් තමන්ගෙම තාත්තගෙන් දුව විනාශ වෙලා තාත්තා කම්මුලට අත තියාගෙන කල්පනා කරනවා, මම මොකද්ද මේ කළේ කියලා. තමන්ගේ ලේවලට ජාතක දුව කියන සංඥාව ඉපදෙන්න දුන්නේ කාම ගින්න. උපදිනවා. මේ වගේ ගැළවිලා පව් පිළිකුල් කළ යන දවසා කවදාද අපේ සිත් තුළ උපදින්නේ? අකුසල් පිළිකුල් කරලා මේ හිත අකුසල් වලින් බැහැර කරලා මේ පිරිසුදු මාවතේ ගමන් කරන්නේ කවද්ද? හලාහල විස යම්සේද, අතිශයින් රත් කළ තෙල් යම්සේද, උණු කරන ලද තඹක් මෙන්ද, ඊටත් වඩා කාමයෝ අතිශයින් දුක් සහිතයි. තඹ උණු කරන තැන්වලට යන්න බලන්න. දවසක් තිස්සේ රත් කරපු තෙල් නටන විදිහ හිතන්න. ඊටත් වඩා කාමයෝ, හේතුව ඒ කාම ආසාව නිසා ලෝදිය හෙලිවලට වැටෙනවා නිරේ ගිහිල්ලා. ලෝදිය හෙලිවලට බිරිඳ ස්වාමියාද දරුවෝද අතහැර අන් පිරිමි සමග යන්නේ, සල්ලාලකම් කරන්නේ කාමය නිසා. මේ පුංචි කෙල්ලෝ රස්සාවල් වලට ගිහිල්ලා ඔය ඇඟමිරිකන තැන්වල ඉඳලා එනේ එන මිනිස්සුන්ගේ ඇඟවල් මෙරිකා මෙරිකා ඉන්නේ කාමය නිසා. ස්ත්‍රී ජීවිතය යම් පිරිසුදු බවක් ඇද්ද, පවිත්‍ර භාවයක් ඇද්ද, ඒ වෙන්දේසි කරන්නේ කාමය නිසා. මේක කියනකොට තරුණ පුතෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මං එහෙම මොකද්ද කියලා. ස්වාමීනි මං තවම ගෑන් ළමෙක් එක්ක යාළු වෙලා නැහැ. එතකොට මේ මං ඒක මගේ ජීවිතේට බාධාවක් නෙවෙයි නේද? ඊට පස්සේ කිව්වා පුතේ, අම්මම කිව්වා විවාහ වෙනකල් කිසිම සම්බන්ධයක් පවත්වපො නැති කොඳ පිරිමි පුතෙක් ඉන්නව හිටියා කිව්වොත් ඒක ආශ්චර්ය කාරණයක්. උඹගේ කල වයස එනකොට ගෙවල් වලින් අදාළ කෙනෙක් උඹට ගෙනත් දෙයි. පුතේ මේ ලෝකේ යම් ධර්මයක් තියෙනවා, ධාතු එකතු වෙනවා. හොඳ හොඳට එකතු වෙනවා, නරක නරකට එකතු වෙනවා. උඹ උඹ ඉගෙන ගන්න ගමන් පවිත්‍රව ජීවිතය තියාගෙන හිටියොත්, උඹ වගේම පවිත්‍රව ජීවිතය තියාගෙන ඉන්න කෙල්ලෙක් උඹට හම්බ වෙනවා. ඒක කර්මයෙන් කරන්න. යම් දවසක උඹට ගැටලුවක් කරදරයක් කංකටොල්ලක් එනකොට සෑයක් බෝධියක් වැඳලා පහනක් දැල්වලා මං විවාහ වෙනකල් මගේ ජීවිතේ කෙලසඟත්තේ නෑ, මං මගේ හිත පවිත්‍රව රැගෙන ආවා, මව්පියන් විසින් කරලා දුන්න විවාහයේ මං යෙදී වාසය කරන්නේ, ඒක සත්‍යයක් සත්‍යානුභවයෙන් මේ උවදුරු දුරු වේවා කියනකොට මුළු තවුතිසාවම හෙල්ලෙනවා. ඒ සත්‍ය බලයට මං කිව්වා ඔබ පුළුවන් නම් රැකියන්න, ඔබ පුළුවන් නම් රැකියන්න. එච්චරටම ලෝකය වෙනස් වෙලා විවාහ වෙනකල් පවිත්‍ර වෙන්න එක, මව්පියන් විසින් හොයලා සුදුසු කෙනෙක් දෙන එක, ඒ ලෝක ධර්මතා. ඉතින් ඒ නිසා මේ කාමේ පෙළකයි ඉන්නවා. ඉතින් එහෙම කාමේ මැඩ මැඩ ඉන්න චරිත තියෙනවා. ඊට පස්සේ මොකද කළේ, දේවියට කතා කරලා ඒ විදිහට කියලා දේවින්නාන්සිට කිව්වා, දැන් ඔයි කාමේ සැපයි කිව්වනේ, එහෙනම් ඇමති මණ්ඩලෙත් එකතු වෙලා ඔහි රජකම කරන්න කියලා මහදේවින්නාන්සිට රජකම දීලා රජ්ජුරුව ගියා හිමාලයට. දේවින්නාන්සි බණ කියන්න කියලා හොඳ වැඩි කරගත්තේ. පසේ බුදුවරු පිරිනමම් පෑවා. ඒ පසේ බුදුවරුන්ට උපස්ථාන කරලා කෙලෙස් පිළිකුල් කරපු රජ්ජුරුව තමයි අපේ මහ බෝධිසත්වයෝ. හොඳවයි ඉන්නමුත් බණපදාගත දෙවින්නාන්සේ තමයි යසෝදරා. දැන් සංසාරේ අරවාගේ යන්න හදනකොට මොනවත් කියලා මට්ටුන යසෝදරා, මේ ජීවිතේ නම් වචනයක් කියන්නේ ආය. මේ ජීවිතේ නම් වචනයක් කියන්නේ ආය. ඉතින් පින්වත්නි, කියන්න ගියේ පිළිකුල් කරන එක, පාපේ පිළිකුල් කරන එක අවශ්‍යයි. නරක හිත් එන්න පුළුවන්, සුපිරි චරිත අඩුයි, නෑම කියන්නේ ඉන්නවා, අතිශයින් අඩුයි. ඒ නිසා සියලු බොහෝ සමස්තයකට අඩුපාඩුකම් දෝෂ තියෙනවා. ඒ නිසා ඒ වගේ හිත්වල ඒ ඇතිවෙන අකුසල් සිතෙන් කයෙන් වචනෙන් විච්ච වැරදිවලට ගරහා කුසල් වඩන්ට ඕන. වරදින් මිදුන බවට සාධක හදා ගන්න ඕන. ඊළඟට වරදින් අත්මිදින පින්කම් කරගන්න ඕන, කුසල් කරගන්න ඕන. ඊළඟට මෙතෙක් කරගන්න බැරි පින් ටික වහ වහ රැස් කරගන්න අප්‍රමාදී වෙන්න ඕන. අන් අයගේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්න එපා. මේ දහම් මාර්ගයේ යනකොට ගොඩාක් නින්දා කරදර ලෙඩදුක් එන්න ගන්නවා. ඒ හේතුව තමයි මේ කුසලයෙන් අකුසලයේ ගෙවා දානකොට නිරේවල් වල විපාක දෙන්න තියෙන කර්ම මේ ජීවිතේදීම එනවා. එතකොට නැති බැනුම් එනවා, අභූත චෝදනා එනවා, නැති ප්‍රශ්න එනවා, නැති බංගස්ථාන වෙනවා, ලෙඩ රෝග එනවා, කෝටියක් කරදර. ඒ සියල්ලටම මූණ දෙන අදහසින්, ඒ සියල්ලටම මූණ දෙදී අමාරුවෙන් නමු කුසල් මාවත හදා ගන්න වෙනවා, යුද්ධෙට යන්න වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ යුද්ධෙට ගිහිල්ලා යුද්ධෙන් ජයගත් කෙනෙක්, අකුසල් දුරු කරපු කෙනෙක් ඒ අයගේ චරිත තමයි ටිකක් කිව්වේ. පින්වත්නි, මේ කතාව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අර නරක ජරා සිතිවිලි ඉපදිලා කුටිවලට වෙලා හිටපු හාමුදුරුවෝ 500ම අරහත්වයටපත් වුණා. රහත් වුණා පින්වත්නි. අනේ මගේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් ලෝකිත අනුකම්පාද. එදුට ඒ ඇත්තෝ රහත්තුනේ ජාත කතාවකින්. ජාතක කතාවකින් කොච්චර දේවල් ගණ්ඩ තියෙනවද මේ ජාතක කතාවකම. ඒකයි මෙච්චර දේවල් ජීවිතේ හදාගන්න තියෙද්දී පඬිත ඉන්න ආච්චිලා හාඳුරනේ නිවන ගැන කියන්න, නිවන ගැන කියන්න ජාතක කතා කියන්න අපිට පොත් වලින් බලන්න පුළුවන්, පොත් වලින් අපිට කියවන්න පුළුවන්. අදාළ අර්ථය ඉස්මතු කරන්නේ කල්යාණ මිත්‍රයෝ. අදාළ අර්ථය ඉස්මතු කරන්නේ ජාතකයේ. මේකේ තව කොච්චර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩින ගුණ මේ කතාවේ තියෙනවා. සතිපට්ඨානයේ වැඩින ගුණ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩින ගුණ මේ ජාතක කතාවේ තියෙනවා. නොයසේනම් කෙසේද රහත් උනේ මේ කතාව අහනකොට. මේ කතාව අහනකොට අපටත්, මටත් මගේ ජීවිතේ කෙනෙකුට හිතුණා නම් මටත් මගේ ජීවිතේ අහවල් අඩුපාඩුවට පිළිකුල් කරලා මම මේක හදාගන්න ඇත්තන් හොඳයි කියලා එක්කෙනෙකුට හරි හිතුණා නම් ඔවුන්ට දහමේ උණුසුම හරි තියෙනවා. ඒ අයට දහමේ රස්නේ වදිනවා. ඒකයි දහමේ රස්නේ වදිනවා. ඊට පස්සේ මොකද උනේ පින්වත්නි, මේකට සෙම්පතියක් ඇසුරු කරන්න ඕන. ඔයි වැටිච්ච චරිත ගොඩ ගන්න මේ බුද්ධ ශාසනයේ සෙම්පතිය පහළ වුණා. වැරදි වලින් නැගී හිටින්ට සාක්ෂි දෙන්න සෙම්පතියක් පහළ වුණා. වැටිච්ච අය කෝටියක් ගොඩගත්ත සෙම්පතියක් පහළ වුණා. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ තමයි වැරද්දට යොමු වෙච්ච කෝටියන් දෙනා උස්සලා උඩට ගත්ත උත්තමයා. වරදින් නැගී හිටින්ට සාක්ෂි දුන්න උත්තමයා. උන්වහන්සේ අහිංසක වෙලා ගුරු වචනේ නිසා ගද්දරා කස මේ කඩුවත් අතට අරගෙන මිනිස්සු මරමරා ඇඟිලි කැපුවා. හම්බෝ කොච්චර රෞද්‍ර බවක් තියෙන්න ඕනේද ඇඟිලි කප කපා. එක ඇඟිල්ලක්ද දෙකක්ද? සාමාන්‍ය මස් උනත් කපනකොට හිතට හිරිකිත බවක් එන්නේ නැද්ද? මස් කපනකොටත් හිතට හිරිකිතක් එනවනේ අප්පා, මේ කඩෙන් ගෙනාවු මස් කපනකොට. කඩෙන් ගෙනාවු මැරිච්ච මාළු කපනකොට හිතට මොකද්ද එකක් එනවනේ. බිත්තරයක් කඩනකොට මොකද්ද එකක් හිතට හිතෙනවනේ. එහෙව් එකේ කඩුවකින් මිනිස්සු කප කපා යනකොට එහෙම හිතක්. එහෙම හිතක් දමනය කළානේ මේ බුද්ධ ශාසනය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කඩුවක් අමෝරාගෙන තුන් යොදුනක් දිරු දිව්වා කිලෝමීටර 30. ඒ අකුසල් ඔක්කොම බැහැර කරලා අමතක කළානේ අප්පා. ඒ නිසා අකුසල් අමතක කරපු, පෙර වැරදි අමතක කරපු මෙහෙම මුනිවරයෙක් නැහැ අඟුලිමාලයන් වහන්සේ තරම්. සරණයන්ට ඒ උත්තමයාගේ නම හිතින් නිතර කියන්ට, ඒ උත්තමයාගේ ශ්‍රී නාමයට පහනක් දල්වන්න, ඒ උත්තමයාගේ ශ්‍රී නාමයට නිල් පාට මලක් පූජා කරන්න. ඊර්වසි උන්වහන්සේ මහාන වෙලා උන්වහන්සේ වඩිනකොට අහකට ගහන ගල් ඇවිල්ලා ඇඟේ වදිනවා. මං බණ පොතේ අටුවාවෙන් බැලුවා කොච්චර දුරද වදින්නේ කියලා. දක්ෂ දුනුවායෙක් ඊතලයක් අරගෙන විදිනවා. එතකොට ඊතලේ වැටෙන දුරක් තියෙනවනේ විදපු තැන ඉඳලා. එච්චර දුර ඇතුළත ගහන ගල ඇවිල්ලා අඟුලිමාලයන් වහන්සේගේ ඇඟේ වදිනවා. අම්මෝ, ගහපු අය දන්නෙත් නෑ මේ ගල ගිහිලා කොහෙද වදින්නේ කියලා. අනේ මගේ අඟුලිමාලයන් වහන්සේ, හිස උස්සලා නෙවෙයි බලන්නේ. අනේ මගේ අඟුලිමාලයන් වහන්සේ, මේ හිසට වැදිච්ච ගල්පාරෙන් ගල බිමට වැටිලා ලේ ටික වැදුනොත් කොහෙන්ද වැදුනේ කියලා නෙවෙයි බලන්නේ. දවසින් දවස අලුත් පාත්‍ර අතට ගනිද්දී අනේ ගෙයල් පහකින් දානෙන්දි පහක් වැටිද්දිලා පාත්‍රයට, ඒ පාත්‍රයට අහ කියන ගලක් වැටුණාට පස්සේ බත් ටික වැලි ටිකක් කිහිරුවා වගේ බිම විසිරිලා යද්දී අනේ මගේ අඟුලිමාලයන් වහන්සේ, අද දවසට දානේ කොහින්ද කියලා හිතුවේ නෑනේ අප්පා. කවම දාවත් මට මෙහෙම කරදරයි කියලා බුදුරජාණන් වහන්සේට කියලා නෑනේ අප්පා. කවදාවත් කියලා නෑ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මට මේ අහ කියන ගල් වැදෙනවා කියලා. මුළු ජීවිත කාලෙටම එක දුකයි අඟුලිමාල මහරත් අඟුලිමාලයන් වහන්සේ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. මුළු ජීවිත කාලෙටම එක දුකයි කියලා තියෙන්නේ. මොකක්ද ඒ දුක? අම්ම කෙනෙක් බැලපෙනවා කියලා. තමන්ගේ දුක අකුරක් කියලා නෑ. අකුරක් කියලා නෑ. උන්වහන්සේගේ උදානේ තියෙනවා ගාථා. ඒක ගාථාවක නෑ, තමන්ට වෙන අසාධාරණ කන්තික එකක් නෑ. උන්වහන්සේ කියනවා ඉස්සර මම අහිංසක විද්දින් තමයි අඟුලිමාල කිව්වේ. ඉස්සර නම අහිංසක, නමුත් අඟුලිමාල කිව්වා. නමුත් දැන් ඇත්තටම දැන් තමයි අහිංසක. නමුත් ඇත්තටම දැන් තමයි මිනිසු කියන්නේ අඟුලිමාල කියලා. බලන්න අපේ ජීවිතය ආපස්සට හැරිලා වැඩිපුරම දුක් කියලා තියන්නේ අනිත් අයගේ වද අපේ වද. අපේ දුක ලෝකෙට කියලා අන් අයගේ දුකට පිහිට විච්චේ වාඩුයි. තමන්ගේ දුක ලෝකෙට මනුස්සයට කියනවා. බැන්ද දා ඉඳලා මිනිහට තමන්ගේ දුක කියනවා. මිනිහාට නම් නෙවෙයි ඒව තේරෙන්නේ. කම්මලේ බල්ලාට අර මොකද්ද සද්ද වගේ. තමන්ගේ දුක අම්මයි තාත්තට කියනවා, නැන්ද මාමලාට කියනවා, සහෝදරයන්ට කියනවා, දරුවන්ට කියනවා. මොනවද ලැබුණ විසඳුම් කියලා වචනවල දියාරු කොල්ලේ යවවා. අපි පුරුදු වෙලා තියෙන දුක ඇතුලේ හංගා ගන්න නෙවෙයි, දුක වචන වලින් දියාරු කරන්න. වචන වලින් දියාරු කළා නැතුව ඇතුලේ දුක හංගගෙන දහමත් එක්ක ගලපා ගලපා ඉන්න කෙනා නිවන් දකින්නවාමයි. මක්නිසාදයක් ඔහුට දුක තේරෙනවා. විඳවනවනේ අප්පා. ඔහුට දුකෙන් නිදහස් වෙන්න ඕන. ඔහුට දුකෙන් නිදහස් වෙන්න ඕන. ඔහු තෙල් කලයක් ඔළුවේ තියාගෙන තෙල් බින්දුවක් බිම වැටුනොත් උඹව කපනවා කියලා වදකී පිටිපස්සෙන් එද්දී ජනපද කල්යාණී නැටුවත් ඒ දෙස නොබලාම යනවා වගේ දුක තමා තුලින්ම පෙනෙන්න පෙනෙන්න මේ ලෝකේ කොච්චර විගඩන් තිබ්බත් දහම නැහැ අතාරින්නේ ඔහු. අපේ ආයෙත් නැවත නැවත පින්වත්නි මා පවසනවා, නැවත නැවත පවසනවා, අපේ ජීවිතවල තියෙන්නේ දුක වචන වලින් දියාරු කරලා දානවා. දුක ඇතුලින් විමසා විමසා කලකිරින්නේ නැහැ. මිනිස්සු නිසා කොච්චර ස්ත්‍රීන් දුක් විඳිනවද? කාමේ නිසා කොච්චර මේ සත්වයා දුක් විඳිනවද? මොහොතක් සිතන්න පින්වත්නි, කන් හැන්දක් තරම්වත් මොලයක් තියෙනවා නම් මේ හිතේ රාගය කියන එක ඇති නොවුණා නම් අපි කොච්චර පිරිසිදු අයද, කොච්චර පාරිශුද්ධ අයද, කොච්චර පූජනීය අයද? මේ හිතේ රාගය කියන එක බිඳුවක්වත් ඇති වුණේ නැත්තම්, රාගය කියන කෙලෙසේ ඇති වෙලා මේ හිත ගන්ධසාර කළා, ගොඩාක් ජරා කළා, තුච්ච සිතිවිලි මේ හිතට ආවා, නිරේට ඇදලා දාන දේවල් සිද්ධ වුණා, තිරිසන් සිතිවිලි ආවා, තිරිසන් ලෝකෙට ඇදලා දාන ඒවා සිද්ධ වුණා, හීන සිතිවිලි හිතට ආවා, හීන ලෝකවලට වැටෙන කර්ම සිද්ධ වුණා. රාගය කියන එක හිතේ ඇතිවිච්ච නිසා චික් මෙහෙමත් රාගයක් කියලා පිළිකුල් කර කර ක්ලේශවලට ගරහා ගරහා යන අය නිදහස් වෙනවා. ක්ලේශවලට ගරහා ගරහා යන අය නිදහස් වෙනවා. ඉතින් අඟුලිමාලයන් වහන්සේ දුක් තමා තුලින් විමසූ, දුක් වචනේ දියාරු නොකරපු මුනිවරයා දුක වචන වලට ගත්තේ නෑ. ඉවසල හිටියා, දෙයියනේ මොන වගෙන් අඩුවක් වෙලාද මේ, මොන වගෙන් අඩුවක් වෙලාද, සිංහා කකා හිටපු කෙනෙක්ද මේ, මා හැඩි දැඩි ජව සම්පන්න තරුණ කෙනෙක්, නෑ සිරසේ ගලක් වදිද්දී හැරිලා නම් බලන්නේ. ඒ මුනිවරයා අඟුලිමාල පෙන්වත්නි ඇඟිලිවලටම ඇහැ ගියපු, කඩුව අතට ගත්තට පස්සේ බෙල්ලට ගහන්නම ඇහැ ගියපු කෙනා හිත හදාගෙන මහ පොළොවක් තරම් හවිහත්තියව මහ පොළොවටම යොමු කරපු නෙත් ඇතිව තමයි උන්වහන්සේ වඩින්නේ. නෑ බලන්නේ හැරිලා අඟුලිමාල. උන්වහන්සේ වඩිනකොට දෙවරු දෙපැත්තේ දන ගහගෙන ඉන්නවා කියනවා, හැරිලා බලන්නේ කියනවා. වනින් වනින්ට ගිහිල්ලා හුදකලා ඒ වසන නිහඬ මුනිවරයා අඟුලිමාල. ඒ අඟුලිමාල උත්තමයන් වහන්සේට ජීවිතේ පිදුවොත් ඒ අඟුලිමාල උත්තමයන් වහන්සේගේ නම මන්ත්‍රයක්සේ හදවතේ ජප වුණොත් ඒ හිතට නම් නෑ වදින්නේ අදිවුණියා කවදාවත්. එච්චර ඒ නාමේ බලවත්, ඒ මුනිවරයා ගැන හිතන එක එච්චර බලවත්. ඒ අඟුලිමාල මුනිදුන්ගේ ළඟ දන ගහලා නාමේ ඉච්චර අනුභවණ උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ලැබුණොත් ඒ ධාතුන් වහන්සේට වැන්දොත් මොහොතක් මා කියන්න අතීතේ වෙච්ච දෙයක්. එක්තරා දිවිරාජයෙකුට කල්පනා වුණා මාද රහත් මුනිවරයෙකුට වඳින්න ඕන කියලා. නාසේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මුනිවරු ඉන්න වනේ පහළ වුණා. ඒ දෙවියා පේගවත්නි දෙවිය දැක්ක කියනවා මුළු වනේම ඇත්තු ගල් ගැහිලා ඉන්නවා, කන් සොලවන්නේ නැහැ. වතුරේ ඉන්න මාළුව පීනන්නේ නැහැ, කුරුල්ලෝ පියඹන්නේ නැහැ. ඒ වනේ එක තැනකට වෙලා ඉන්නවා. සතා සර්පයා එක තැනකට වෙලා ඉන්නවා දරණලාගෙන. සුළඟත් අකමැත්තෙන් හවන්නේ මේ මොන අම්තිරියක්ද කියලා බලාගෙන ඉන්නකොට අර නිල් වනේ මැදින් මුනිවරයෙක් ආවා. නිල් පාට පළසකින් උඩට මතෙ වුණ නිල් මැණිකක් වගේ මුනිවරයෙක් ආවා. ඒ උත්තමයා දැක්ක ගමන් ඇඟ වෙවුලන්න ගත්තා. දෙවියන්ගේ ඇඟ වෙවුලනවා. දිව්‍ය රාජවරුන්ගේ පවා ඇඟ විවුලනවා ඒ කෙනා දැක්ක ගමන්. කකුල් දෙක පොළොවට ඇලුනා, උස්සන්න බෑ. ඊට පස්සේ හිතුණා මට වඳින්න ඕන කියලා. හිතනකොට කකුල් දෙක බුරුල් වුණා. මොහොතක් ළඟට ගිහිල්ලා වැන්දා. මුනිවරයා නැවතුණා. වැන්දා ඒ උත්තමයා සුවපත් වේවා කියන වචනේ පවසල වැඩියා. මෝන දෙසවත් නෑ බැලුවේ. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. අර දිවිරාජයා වඳිනකොට අඟුලිමාල මහරහතන් වහන්සේට නළල ගෑවිලා මහ පොට ඇඟිල්ලේ. ඒ දිවිරාජයට පුළුවන් කියනවා ඒ නළලින් ගහලා හිමාලයේ කුඩු කරන්න නල්ලට දැනෙන්නේවත් නැහැ කියනවා. අඟුලිමාල මොනදුන්ගේ මහා පුටැඟිලි ස්පර්ශ වන නිසා. අපිට කොච්චර මොණිවරු ඉන්නවද? ඒ මොනදුන්ගේ ධාතුන් නම්සෙල ගොඩාක් වඩම්මලා. උත්තම ශ්‍රී අඟුලිමාල අරහන්ත වන්දනාව ලබන පෝයදා සිද්ධ වෙනවා. හවස හතේ ඉඳලා රාත්‍රී 9 වෙනකල් බෝ අත්ත මහමෙවුනා භාවනා සුපේදී. මක්නිසා දෙවෙනි වූ වන්දනාවක් කරන්නේ බොහෝ දුක් විඳින මිනිසුන් සිටිනවා. වරදින් නැගී හිටින්න කැමති මිනිසුන් සිටිනවා. දරුවන්ට සෙත්පතා ගනු කැමති මෑණිවරු සිටිනවා. ගුරු ගෞරවය ආසා කරන පින්වතුන් සිටිනවා. ලෝක සත්වයාට සෙත් පිණිස, යහපත පිණිස අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිරිපා වඳින්න ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ හදනවා. බෝවත්ත මහමෙවුනා භාවනා සුපුරි. ඒ උතුම් සෑය ඉදිකරන්න පෙර මිනිසුන්ට පින් පුරවා ගන්නත් ඒ භූමියට සිත් පිණිසත් ධාතුන් වහන්සේලා වඩම්මල වඳින්නේ. ධාතු ප්‍රදර්ශනයක් නෙවෙයි, ධාතු වන්දනාවක්. ධාතුන් වහන්සේලා වඩම්මල කරඬුවේ තැන්පත් කරලා සෑයෙකුට වගේ වඳිනවා. නිල් මල් සොයා ගන්න, සුවඳ සමම් මල් හොයා ගන්න, පිච්ච මල් හොයා ගන්න, සුවඳ පැතිරෙන අරලිය සොයා ගන්න, සීල සුගන්ධයේ කැමැත්තෙන්, වරදින් අත්මිදෙනු කැමැත්තෙන් ඒ සිම්පතියන් වහන්සේගේ සිරිපාවලට මල් එහින්ද ඒ මුනිවරයාගේ මහා ස්තූපය හැදෙන බැවින් ගෙදර අංගුලිමාල මහරහතන් වහන්සේට පහනක් තියලා ඒ ළඟ කැටයක් හරි තියලා අංගුලිමාල පිරිත සිහි කර කර සෑය වෙනුවෙන් මුදල් එකතු කරගන්න. කාසි 1000ක් කැටයට වැටුණොත් අංගුලිමාල පිරිත නම් දහස් පිරිත කී කියා නම් දැන් මේ දහස් වතාවක් අංගුලිමාල පිරිත කියලා. මට වරදින් නැගිහිටින්න ඕන කියන අදහසින් ඒ දේවල් කරන්න. එතකොට කාසි 1000ක් වැටෙනකොට මට වරදින් නැගිහිටින්න ඕන කියන සිතවිල්ල දහස් වතාවක් ඇවිල්ලා. ශෝක කරන්න එපා. වැළපෙන්න එපා. ශෝකට නොකොට නොවැළපී දුක් හිතේ රඳවාගෙන දාමින් විමසා විමසා නිවන් දැක්ක මුනිවරයාට සෑය හදන්නේ. කවදා හරි ඒ මුනිදුගේ ගුණ ස්පර්ශ කරන්ට ඒ පින් උපකාරී වෙනවා. ඒ නිසා දැන් ජීවිතේ කාංගයක් කරගන්න අංගුලිමාල සෑය වෙනේ මොන හරි කරන්න ඕන අපි කියන එක. සෑය හැදෙනකොට ගඩොල් පිරිත් කී කිය අඳින්න, පිරිත් කී කිය වැලි අඳින්න, ගොඩාක් දුක් ගෙවා ගන්නේ මුනිවරයා ළඟ, ගොඩාක් දුක් ගෙවා ගන්නේ මුනිවරයා ළඟ. අපිට ජීවිතේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි පසුතැවිලි වෙන එක, සෝග කර කර ඉන්න එක, අමතක කරන්න බැරි බව වැරදි. හැබැයි හොඳට අමතක වෙනවා කරපු පින් ටික. මෙතන ඉන්නවා බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න පින් තියෙන අය. මෙතන ඉන්නවා පරිනිම්මිත වසවර්තියේ ඉපදෙන්න පින් තියෙන අය. මෙතන ඉන්නවා නිම්මාන රතී ඉපදෙන්න පින් තියෙන අය. ඕනම දෙව්ලෝකේ ඉපදෙන්න පින් තියෙන අය. මාක් නිසාද පින වැහෙන්නේ? මොකාකරි චූටි අඩුපාඩුවකින් හිත රිදෙනවා, පරණේව මතක් වෙනවා, චී කියලා හිතෙනවා, මේ වැරදි මතක් වෙවි හිතට දුක් දෙන දීන සිතට. සියල් අමතක කොට කුසල් සිහි කර කර, පින් සිහි කර කර වරදින් මිදුන මහා මොනිවරයාට, වලාගමින් මිදුන මහා මොනිවරයාට, දුක් වචනේ පා නොකොට දුක් නුවණින් විමසා විමසා ගෙවාගත් මොනිවරයාට, වරදින් නැගීටින්ට කෝටි ගානකට ආශිර්වාද කළ මොනිවරයාට, කල්පයක් පවතින තේජස පවතින මොනිවරයාට, මෛත්‍රී බුද්ධ ශාසනයේද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවසනු ඇත. පින්වත් මහණෙනි, අතීතේ ගෞතම බුදුරජාණන් වහන්සේට අංගුලිමාල නම් වූ ශ්‍රාවකෙක් හිටියා කියලා. කල්පයක් රැව්පිළිරැව් දෙන නාමයේ අංගුලිමාල. ඉතින් ඒ උත්තමයන්ගේ ශ්‍රී නාමයට බඳින්න මහා ස්තූපයට එකතු වෙන්න පින් පුරව ගන්න. වරදින එක නෙවෙයි පින්වත්නි පුදුමේ, වරදින් නැගී හිටින එක. අපි අද කාලේ පොඩියුම් මෙහෙමයි පොඩියේ කියලා මෙහෙමයි කියලා හම්මෝ මෙහෙමත් එවුන් ඉන්නවද කියලා හිතෙනවනේ. පුදුමයක් නැත. ඒ තමයි සසර. ආයුෂ අඩු වෙනකොට සිද්ධ වෙන දේවල් පුදුමේ තමයි. ඔය ආය අතරින් බඹසර රකින අය, ඔය ආය අතරින් ජරාවට ඇබ්බැහි නොවුන ජීවිත පුදුමේ. කලින් වැරද්දට යොමු වෙලා ඉඳලා වැරද්දෙන් නැගී හිටිය අයයි පුදුමේ. වලාකුලකින් සඳ බිඳින එකයි පුදුමේ. හඳ හඳමයි ප්‍රශ්නේ, වලාකුල වලාකුලෙන් හඳ මිදුනේ එකයි පුදුමේ. ඒ නිසා ඔබගේ ජීවිතය පුදුමේ, ඔබ වරද්දට ගිහිල්ල තියෙනවා නම් ඒක නෙවෙයි පුදුමේ, ඒකෙන් නැගී හිටිච්ච දේ. යම් කිසි කෙනෙක් වරද්දට යොමු වෙලා ඉඳලා ඒ වරදින් නැගී හිටියාද ඔහු ප්‍රාතිහාරයක් පෑවා හා සමානයි, ඉර්ධියක් පෑවා හා සමානයි වරදින් මිදුණේක. ඒකට ලොකු හයියක් වෙයි, ලොකු ශක්තියක් වෙයි, ලොකු බලයක් වෙයි අඟුලිමාල මොනිදුන්ගේ සිරිපා ළඟ වැද්ද වැටෙන එක. අද ඉඳලා ඒ ශ්‍රී නාමයට වන්දනා කරන්න, ඒ උත්තමයාගේ සත්‍යක්‍රියාව සිහි කරන්න. අපට ද අකුසල් වලින් ගැලවිලා අකුසල් පිළිකුල් කරලා කුසල් උපදවා ගන්න, ජීවිතේ කුසලයේ පිහිටවාගෙන ගෞතම බුද්ධ ශාසනයේ වාසනාව ගන්න පතන්න, ඒ සඳහා අපට භාග්‍ය සැලසේවා. සා කියන්න මේ විදිහට හඬ නගල. සියලු සතුන් හට අනුකම්පා ඇති, මින් කරුණා ගුණ පිරුණු සිතින් වැඩ සිටි අඟුලි මාල තෙරුන් අට, වඳිනිමු සැමදා සිත සතුටින්. මැනවින් ඉඳුරන් දමනය කොට නීති, නසා හැම කෙලෙස් සිහිනුවනින්, වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට, වඳිනිමු සැමදා සිත සතුටින්. ලීවඩුවන් ලී නමන ලෙසින්, තම සිත දමනය කළ නුවනින්, වැඩ සිටි අඟුලි මාල තෙරුන් අට, වඳිනිමු සැමදා සිත සතුටින්. වඩුවන් ඊ ඇද හරින ලෙසින්, තම සිත දමනය කළ නුවනින්, වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට, වඳිනිමු සැමදා සිත සතුටින්. බයං සැකං කිසි නොමැති සිතින්, සැපසේ සැතපෙන සිත සතුටින්. වැඩ සිටි අංගුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින් ඉවසන ගුණයෙන් පිරුණු සිතින් දුක සැප සම ලෙස රැගෙන නිතින් වැඩ සිටි අංගුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින් දරුවදනා දුක උහුලනු නොහැකිව හඬනා මව් වෙත කුළුණු සිතින් සෙන් පතමින් සැප සුවය සැදූ අපගේ අංගුලි මාල තෙරුන් වඳිනෙමු සැමදා සිත සතුටින් දහං මඟට ආදිනේ පටන් කිසි සතෙකුට නොකළෝ හිංසා අපගේ අංගුලි මාල තෙරුන් වඳිනෙමු සැමදා සිත සතුටින් ඒ අපගේ භාග්‍යවත් අරහත්නු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක වූ මහා ගුණ ඇති මහා බල ඇති මහා තෙද ඇති මහා අනුකම්පා ඇති නිකෙලෙස් ගුණයෙන් බබලමින් වැඩ සිටි සුපටිපන්න වූ උජුපටිපන්න වූ ඥායපටිපන්න වූ සමීචිපටිපන්න වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේ ආහුනීය වනසේක පාහුනීය වනසේක දක්ඛිනීය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්කෙත වූසේක. වලා ගැබින් මිදුන සඳවැනි අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේට සාදු සාදු මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු සාදු. අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාවයෙන් සියලු සතට යහපත වේවා. අපගේ ජීවිත තුලද අඩුපාඩු සකසාගෙන සොඳුරු නිවන් මඟ ගමන් කිරීමට ආශිර්වාද සැලසේවා. පරිත්තං යං බනන්තස්ස නිසින්නන්තාන දෝනං උදකම් පිවිනාසීති සම්බමේව පරිස්සයන් සොත්තිනාගම්බ බුට්ඨානං යංච සාදේති තංකනි තේරස්සංගුලි මාලස්ස ලෝකනාතින භාසිතා කම්පන්ටයි මහතේජං පරිත්තන්තං බනාමහි යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාමිදානාමි සංචිච්ච පානං ජීවිතාපුරෝපේතා තේන සංචේන සුන්තිතේවෝතු සුන්ති ගම්පස්සාති ඒතේන සංචේන සුවන්තිවෝතු මේ සත්‍යානුභාවයෙන් සැම